Seyyata pibikave ubato muka mutolipura nana vihitas danyas seyyati dan salinang vihinang mugganang masanang tilanang tandulanang tamenang chakkuma puriso munchitva paccavekkeya ime sali ime vihi ime mugga ime masa ime tila ime tandulati eva meva ko bhikkave bhikkhu ima meva kayam uddang pada tala ado kesa mattaka tacha pariyantang purang nanappakaras asuchino paccha vekkati atti imasmin kaye kesa loma naka danta tacho mansang naharu atti atti mincha vakkang hadayang yakanang kilomakang pihakang pappasang antang antagunang udariyang karisang mattalungang pittang semhang pubbo lohitang sedo medo assu vasa kelo singanika lasika muttanti pada artha seyyatapi yam aakarayakinda bhikkave pingvat mahaneni ubato muko mutoli depattenma kata athi mallak veda pura nana vihitassa danyassa noyek vargaye danya valin piri athi seyyati dan kumana vargaye danya valindayat salinam helvi valin vihinam vi valin mugganam mung atavalin masanam ma atavalin tilanam talavalin tandulanam sahalvalin tamenam emalla chakkuma puriso hodin aspenena purushek munchitva lihadama paccha vekkeya aradanya venven kota balanneyam aakarayakinda ekesedayat ime sali meva helvi ime vihi meva vi ime mugga meva mungata ime masa meva maata ime tila meva tala ime tandulati meva sahal vasheni eva meva ko anna e aakarayenma bhikkave pingvat mahaneni bhikkhu සද්ධර්මය අවබෝධ කරනු කැමැති භික්ෂුව ඉම මේව කායං මේ කයෙහි උද්දං පාද තලා යටිපතුලෙන් උඩ සිට අදෝ කේස මත්තක හිස මත පිහිටි කෙස් රොදින් පහලට තච පරියන්තං සම සීමා කොට තිබෙන පූරං නානප්පකාරස්ස අසුචිනෝ නොඑක් ආකාරයෙන් පිරි පවතින අපිරිසිදු දේ ගැන පච්ච වෙක්කති අවබෝධඥානය ඇතිවන පරිදි යලි යලි නුවණින් විමසා බලයි අත්ති ඉමස්මින් කායේ මේ කයෙහි ඇත්තේ කේසා කෙස්ය ලෝමා ලොම්ය නකා නියපොතුය දන්තා දත්්‍ය තචෝ සමය, මන්සං, මස්ය, නහාරු, නහරවැල්ය, අට්ටි, ඇටය, අට්ටි මිංජං, ඇටලොඳය, වක්කං, වකුගඩුය, හදයං, හෘදමාංශය, යකනං, කැවුතු මස හෙවත් අක්මාවය, කිලෝමකං, පිත්තාශය, පිහකං, බඩදිවය, පප්පාසං, පෙනහළුය, අන්තං, කුඩා බඩවැලය, අන්තගුණං, මහා බඩවැලය, උදරියං, බොක්ක හෙවත් ආමාශය, කරීසං, අසුචිය, මත්තලුංගං, හිස්මොලය, පිත්තං, පිතය, සෙම්හං, සෙමය, පුබ්බෝ, සරවය, ලෝහිතං, ලේය, සේදෝ, දහඩියය, මේදෝ, තෙල්මන්දය, අස්සු, කඳුළුය, වසා, වුරුණු තෙල්ය, කේලෝ, කෙලය, සිංගානිකා, සොටුය, ලසිකා, සඳමිදුළුය, මුත්තන්ති, මුත්‍රාය වශේනි. පද ගැලපීම. පින්වත් මහණෙනි, නොයෙක් වර්ගයේ ධාන්‍යවලින් පිරී ඇති දෙපැත්තෙන්ම කට ඇති මල්ලක් වේද, කුමන වර්ගයේ ධාන්‍යවලින්ද යත් හැල් වීවලිනි, වීවලිනි, මුං ඇටවලිනි, මෑ ඇටවලිනි, තලවලිනි, සහල්වලිනි. හොඳින් ඇස්පෙනෙන පුරුෂයෙක් ඒ මල්ල ලිහා දමා අර ධාන්‍ය වෙන්වෙන් කොට බලන්නේ යම් ආකාරයකින්ද, ඒ කෙසේද යත් මේවා හැල්වීව, මේවා වීය, මේවා මුං ඇට, මේවා මෑ ඇට, මේවා තල, මේවා සහල් වශයෙනි. අන්න ඒ ආකාරයෙන්ම පින්වත් මහණෙනි, සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව යටිපතුලෙන් උඩ සිට හිස මත පිහිටි කෙස් රුධින් පහළට සම සීමා කොට තිබෙන මේ කයෙහිම නොයෙක් ආකාරයෙන් පිරී පවතින අපිරිසිදු දේ ගැන අවබෝධඥානය ඇතිවන පරිදි යලි යලි නුවණින් විමසා බලයි. මේ කයෙහි ඇත්තේ කෙස්ය, ලොම්ය, නියපොතුය, දත්ය, මස්ය, සමය, නහරවැල්ය, ඇටය, ඇටලොඳය, වකුගඩුය, හෘදමාංශය, කැවුතු මස හෙවත් අක්මාවය, පිත්තාශය, බඩදිවය, පෙනහළුය, කුඩා බඩවැලය, මහා බඩවැලය, බොක්ක හෙවත් ආමාශය, අසුචිය, හිස්මොලය, පිතය, සෙමය, සරවය, ලේය, දහඩිය, තෙල්මන්දය, කඳුළුය, වුරුණු තෙල්ය, කෙලය, සොටුය, සඳමිදුලිය, මුත්‍රාය වශේනි. ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ. ඉති මේ ආකාරයෙන් අජ්ජත්තං වාකායේ තමාගේයයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති, වාසය කරයි. බහිද්ධා වාකායේ අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති, වාසය කරයි. අජ්ජත්ත බහිද්දාවාකායේ තමාගේ යැයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යැයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳව යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම තමාගේ යැයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. අනුන්ගේ යැයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. තමාගේ යැයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යැයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. පද අර්ථ. සමුදය ධම්මානුපස්සීවා කුණුප කොටස් 32කින් යුතු මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. වය ධම්මානුපස්සීවා මේ කය ආහාර නිරෝධයෙන් අභාවයට යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සීවා කුණුප කොටස් 32කින් යුතු මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයේද ආහාර නිරෝධයෙන් අභාවයට පත්වන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. පද ගැලපීම කුණුප කොටස් 32කින් යුතු මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මේ කය ආහාර නිරෝධයෙන් අභාවයට යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. කුණුප කොටස් 32කින් යුතු මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයේද ආහාර නිරෝධයෙන් අභාවයට පත්වන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති. ඒවම්පි කෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ. අත්තිකායෝතිවා හේතුඵල දහමින් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේයයි. පනස්ස සද්ධර්මය අවබෝධ කරනු කැමැති ඒ ශ්‍රාවකයා හට. සති දෙතිස් කුණුපය අරමුණු කොට මනාව යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත්. ඥානමත්තාය අවබෝධඥානය දියුණු වීම පිණිසම පවතී. පතිස්සති මත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. අනිස්සිතෝච එබදු තැනැත්තා දෙතිසක් වූ කිසිදු කුණුපයක් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන විහරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. ඒවම්පි කෝ මේ ආකාරයෙන්ද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව කායේ සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයෙහි දෙතුස් කුණුපයන් අරමුණු කොට කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමි. විහරති වාසය කරයි. පද ගැලපීම සද්ධර්මය අවබෝධ කරනු කැමති ඒ ශ්‍රාවකයා හට හේතුඵල දහමින් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේයයි දෙතිස් කුණුපය පිළිබඳව මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් අවබෝධ ඥානයේ දියුණු වීම පිණිසම පවතී. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. එබඳු තැනැත්තා දෙතිසක් වූ කිසිදු කුණුපයක් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන වාසය කරයි. ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. මේ ආකාරයෙන්ද පින්වත් මහණෙනි භික්ෂුව සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයෙහි දෙතිස් කුණුපයන් අරමුණු කොට කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. ධාතු මනසිකාරය පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථා තිතං යථා පනිහිතං ධාතුසෝ පච්ච වෙක්කති අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති. පද අර්ථ පුනච පරං යලි වෙනත් භාවනාවක් කියමි. භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව ඉම මේව කායං මේ කයම යථා තිතං යම් ආකාරයකින් පවතීද යථා පනිහිතං යම් ආකාරයකින් පිහිටා තිබේද ධාතුසෝ මූලික ස්වභාවයන් වශයෙන් පච්ච වෙක්කති වෙන්කොට නුවණින් සලකා බලයි. අත්ථි ඉමස්මින් කායේ මේ කයෙහි ඇත්තේ පඨවි ධාතු පොළොවට පස්වී යන ගොරෝසු ස්වභාවයන්ය. ආපෝ ධාතු දිය වී යන වැගිරෙන ස්වභාවයන්ය. තේජෝ ධාතු සිසිල් වී යන උණුසුම් ස්වභාවයන්ය. වායෝ ධාතුති හමා යන වායු ස්වභාවයන්ය වශේනි. පද ගැලපීම පින්වත් මහණෙනි යලි වෙනත් භාවනාවක් කියමි. සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව මේ කයම යම් ආකාරයකින් පවතීද යම් ආකාරයකින් පිහිටා තිබේද මේ කය අරමුණු කොට මූලික ස්වභාවයන් වශයෙන් වෙන්කොට නුවණින් විමසා බලයි. මේ කයෙහි ඇත්තේ පොළවට පස් වී යන ගොරෝසු ස්වභාවයන්ය. දිය වී යන වැගිරෙන ස්වභාවයන්ය. සිසිල් වී යන උණුසුම් ස්වභාවයන්ය. හමා යන වායු ස්වභාවයන්ය වශයෙනි. විස්තර. මේ සංසාර ගමන මුළුමනින්ම සකස් වී තිබෙන්නේ අනවබෝධය හෙවත් අවිද්‍යාව පදනම් කරගෙනය. යථාර්ථය අවබෝධ කර ගැනීම යනු අනවබෝධයෙන් මිදී විද්‍යාව පහළ කර ගැනීමයි. සද්ධර්මයෙන් නිති උපදෙස් ලැබෙන්නේ ඒ සඳහා නුවණින් විමසා බැලීමටය. විදර්ශනා නමින් හඳුන්වනු ලබන්නේද එයයි. එහිලා සතර මහා ධාතුන්ද තථාගත ශ්‍රාවකයෙකු විසින් අවබෝධ කරගත යුතු මූලික ස්වභාවයකි. පංච උපාදානස්කන්ධේහි රූප උපාදානස්කන්ධය වශයෙන් හඳුන්වන්නේද සතර මහා ධාතුන් හා එයින් හටගත් දේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සතර මහා ධාතුන් දුටුවේ මේ ආකාරයෙනි. පින්වත් මහණෙනි, ඊතාම දරුණු විෂ සහිත, ගෝර විෂ සහිත භයානක සර්පයන් සතර දෙනෙක් සිටිනවා යයි සිතමු. ඔය සර්පයන් හතර දෙනාව එක්තරා මිනිසෙකුට බාර දෙයි. ඒ මිනිසයා බොහෝ කලක් සුවසේ ජීවත් වෙනු කැමැති දුකට අකමැති කෙනෙකි. ඔහුට මෙසේ කියයි, එම්බා පුරුෂය, මෙන්න ඔබට ඊතාම දරුණු විෂ සහිත විෂගෝර සර්පයන් හතර දෙනෙක්. හැබැයි ඔබ මේ සර්පයන් හතර දෙනාටම හොඳින් සැලකිය යුතුය. සුදුසු කාලයට නැගිටවිය යුතුය. සුදුසු කාලයට නැහැවිය යුතුය. සුදුසු කාලයට ආහාර පාන දිය යුතුය. සුදුසු කාලයට නිදි කරවිය යුතුය. එහෙත් ඔය සර්පයන්ගෙන් එක්කෙනෙක් හෝ කිපුනොත් ඔබව මරා දමන්නට පුළුවනි. ඔබට මරණීය වේදනා ඇති කරවන්නටත් පුළුවනි. පින්වත් මහණෙනි, ඊතාම උග්‍ර විෂ සහිත, ගෝර විෂ සහිත සර්පයන් හතර දෙනා යනු මේ සතර මහා භූතයන්ට නමකි. එනම් පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුවය, වායෝ ධාතුවය. ආසේ විසෝපම සුත්ත සංයුක්ත නිකාය. සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය දැන ගැනීම සද්ධර්ම අවබෝධය පිණිස මහත්සේ උපකාරී වන බව බුදුරජාණන් වහන්සේගේ අදහස විය. පින්වත් මහණෙනි, පඨවි ධාතුව අනිත්‍යය. විපරිණාමයට පත්වේ, වෙනස් වී යන ධර්මයකි. ආපෝ ධාතුවද, තේජෝ ධාතුවද, වායෝ ධාතුවද අනිත්‍යය. විපරිණාමයට පත්වේ, වෙනස් වී යන ධර්මයකි. පින්වත් මහණෙනි, යම් කෙනෙක් සතර මහා ධාතුන් කෙරෙහි දක්නට ලැබෙන මේ ධර්මතාවය ඒ ආකාරයෙන්ම අවබෝධඥානයෙන් දැනගනීද, දැකගනීද, ඔහු නිවන් අවබෝධ කරගැනීමට සුදුස්සෙකි. ධාතුසුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, මේ පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ යම් උපතක් වේද, යම් පැවැත්මක් වේද, යම් පහළවීමක් වේද, ඒ වනාහි දුකෙහි උපතය, රෝගයන්ගේ පැවැත්මය, ජරා මරණයේ පහළවීමය. උප්පාද සුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව යන මේ සතර මහා ධාතුන් කෙරෙහි ආශාවෙන් ඇලීමක් හෙවත් චන්ද රාගයක් ඇද්ද ඒවනාහි සිතෙහි කෙලසීමකි. ධාතුසුත්ත සංයුක්ත නිකාය. සතර මහා ධාතුන්ගේ පැවැත්ම ඉතාම ගොරෝසු ආකාරයෙන් හෝ ඉතාම සියුන් ආකාරයෙන් හෝ පවතී. එයින් මිදී ගිය සතර මහා ධාතු නොමැති සසරක් නොමැත. අරහත්වයට පත් වූ සිතෙහි පමණි සතර මහා ධාතුන් නොපිහිටන්නේ. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි කෙනෙක් උන්වහන්සේගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මේ සසර සැඩපහරේ නැවැත්මක් තිබෙන්නේ කොහෙද? සංසාර චක්‍රය නැත්තේ කොහෙද? නාමයත් රූපයත් ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ කොහේද? මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දී වදාළේ, සංසාර ගමන පිළිබඳ ප්‍රශ්නය සදහටම විසඳෙන අයුරිනි. පින්වත් දෙවිඳුනි, යම් තැනක පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව නොපිහිටයිද, අන්න එතන සසර සැඩපහර නැත. එතන සංසාර චක්‍රය නැත. එතනින් නාමයත් රූපයත් ඉතිරි නැතුව නිරුද්ධ වෙයි. එනම් නිවනය. සරසුත්ත සංයුක්ත නිකාය. සතර මහා ධාතුන් තේරුම් ගත හැකි ක්‍රමයක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා වදාළ සේක. පින්වත් භික්ෂුව, කුමක්ද මේ පඨවි ධාතුව? මේ පඨවි ධාතුව තමා තුළද තිබේ? තමාගෙන් බාහිරවද තිබේ? පින්වත් භික්ෂුව, තමා තුළ තිබෙන පඨවි ධාතුව කුමක්ද? තමා තුළ තමාගේ යයි සලකනු ලබන මේ කයෙහි ගොරෝසු වූ රළු වූ යමක් ඇද්ද? එයයි. ඒ කුමක්ද යත් කෙසය, ලොම්ය, නියපොතුය, දත්ය, සම්ය, මස්ය, නහර වැල්ය, ඇටය, ඇටලොඳය, වකුගඩුය, හෘදමාංශය, කැවුතු මස හෙවත් අක්මාවය, පිත්තාශය, බඩදිවය, පෙනහළුය, කුඩා බඩවැලය, මහා බඩවැලය, බොක්ක හෙවත් ආමාශයය, අසුචිය, එමෙන්ම තමාගේ යැයි සලකනු ලබන මේ කයෙහි ගොරෝසු වූ රළු වූ වෙන යමක් ඇද්ද? එයත් පඨවි ධාතුවමය. පින්වත් භික්ෂුව, මෙසේ මෙය ආධ්‍යාත්මික පඨවි ධාතුව වශයෙන් සලකනු ලැබේ. මෙසේ යම්කිසි ආධ්‍යාත්මික පඨවි ධාතුවක් ඇද්ද, බාහිර පඨවි ධාතුවක් ඇද්ද, ඒ සියල්ලම පඨවි ධාතුවමය. මේ පඨවි ධාතුව මගේ නොවේ. මේ පඨවි ධාතුව මම නොවෙමි. පඨවි ධාතුව මගේ ආත්මය නොවේ යැයි හරියාකාර ලෙස මනාව වටහාගත් අවබෝධඥානිය තුලින් දැකිය යුතුය. ඔය ආකාරයෙන් හරියාකාර ලෙස අවබෝධඥානයෙන් දකින විට පඨවි ධාතුව කෙරෙහි කලකිරෙයි. පඨවි ධාතුව කෙරෙහි සිත නොඇලී යයි. පින්වත් භික්ෂුව, ආපෝ ධාතුව යනු කුමක්ද? මේ ආපෝ ධාතුව තමා තුළද තිබේ? තමාගෙන් බාහිරවද තිබේ? පින්වත් භික්ෂුව, තමා තුළ තිබෙන ආපෝ ධාතුව කුමක්ද? තමා තුළ තමාගේ යැයි සලකනු ලබන මේ කයෙහි වැగిරෙන්නා වූ, වැగిරෙන ස්වභාවයෙන් යුතු වූ යමක් ඇද්ද? එයයි. ඒ කුමක්ද යත් පිතය, සෙමය, සැරවය, ලේය, දහඩියය, තෙල් මන්දය, කඳුළුය, වුරුණු තෙල්ය, කෙළය, සොටුය, සඳ මිදුළුය, මුත්‍රාය, එමෙන්ම තමාගේ යැයි සලකනු ලබන මේ කයෙහි වැගිරෙන්නා වූ වැගිරෙන ස්වභාවයෙන් යුතු වූ යමක් ඇද්ද එයත් ආපෝධාතුවමය. පින්වත් භික්‍ෂුව, මෙසේ මෙය ආධ්‍යාත්මික ආපෝධාතුව වශයෙන් සලකනු ලැබේ. මෙසේ යම් කිසි ආධ්‍යාත්මික ආපෝධාතුවක් ඇද්ද බාහිර ආපෝධාතුවක් ඇද්ද ඒ සියල්ලම ආපෝධාතුවමය. මේ ආපෝධාතුව මගේ නොවේ. ආපෝධාතුව මම නොවෙමි. ආපෝධාතුව මගේ ආත්මය නොවේ යැයි හරියාකාර ලෙස මනාව වටහාගත් අවබෝධඥානය තුළින් දැක්ක යුතුය. ඔය ආකාරයෙන් හරියාකාර ලෙස අවබෝධඥානයෙන් දකින විට ආපෝධාතුව කෙරෙහි කලකිරෙයි. ආපෝධාතුව කෙරෙහි සිත නොඇලී යයි. පින්වත් භික්ෂුව, තේජෝධාතුව යනු කුමක්ද? මේ තේජෝධාතුව තමා තුළද තිබේ, තමාගෙන් බාහිරවද තිබේ? පින්වත් භික්ෂුව, තමා තුළ තිබෙන තේජෝධාතුව කුමක්ද? තමා තුළ තමාගේ යැයි සලකනු ලබන මේ කයෙහි උණුසුම් වූ උණුසුම් ස්වභාවයෙන් යුක්ත වූ යමක් ඇද්ද එයයි. ඒ කුමක්ද? යම් උණුසුමකින් තමා දවයිද, යම් උණුසුමකින් දිරීමට පත්කරවයිද, යම් උණුසුමකින් දහනය ඇතිකරවයිද, යම් උණුසුමකින් තමා අනුභව කළ රස විඳි පානය කළදේ මනාකොට දිරවා දමයිද, මෙවැනි වෙනත් යම් කිසි උණුසුම් සහගත කිසිවක් තමාගේ සිරුරෙහි වේද එයත් තේජෝධාතුවමය. පින්වත් භික්ෂුව, මෙය වනාහි ආධ්‍යාත්මික තේජෝධාතුව වශයෙන් සලකනු ලැබේ. මෙසේ යම් කිසි ආධ්‍යාත්මික තේජෝධාතුවක් ඇද්ද බාහිර තේජෝධාතුවක්ද ඇත්තේය. ඒ සියල්ලම තේජෝධාතුවමය. මේ තේජෝධාතුව මගේ නොවේයි. තේජෝධාතුව මම නොවෙමි. තේජෝධාතුව මගේ ආත්මය නොවේ යැයි හරියාකාර ලෙස මනාව වටහාගත් අවබෝධඥානය තුළින් දැක්ක යුතුය. ඔය ආකාරයෙන් හරියාකාර ලෙස අවබෝධඥානයෙන් දකින විට තේජෝධාතුව කෙරෙහි කලකිරෙයි. තේජෝධාතුව කෙරෙහි සිත නොඇලී යයි. පින්වත් භික්ෂුව, වායෝධාතුව යනු කුමක්ද? තමා තුළ තමාගේ යැයි සලකනු ලබන මේ කයෙහි හමා යන්නා වූ හමා යන ස්වභාවයෙන් යුක්ත වූ යමක් ඇද්ද එයයි. ඒ කුමක්ද? යත් මුඛයෙන් උඩට එන වාතය, අදෝ මාර්ගයෙන් යටින් පිටවන වාතය, කුසෙහි පිරී වාතය, සිරුරේ තනින් තන තිබෙන වාතයය, සිරුරේ අවයව පුරා දිවෙන වාතය, ආශ්වාස ප්‍රාශ්වාස වාතය, මෙවැනි වෙනත් යම් කිසි වාතයක් තමාගේ සිරුරෙහි වෙද්ද එය වායෝධාතුවමය. පින්වත් භික්ෂුව, මෙය වනාහි ආධ්‍යාත්මික වායෝධාතුව වශයෙන් සලකනු ලැබේ. මෙසේ යම් කිසි ආධ්‍යාත්මික වායෝධාතුවක් ඇද්ද බාහිර වායෝධාතුවක් ඇද්ද ඒ සියල්ලම වායෝධාතුවමය. මේ වායෝධාතුව මගේ නොවේ. වායෝ ධාතුව මම නොවෙමි. වායෝ ධාතුව මගේ ආත්මය නොවේ යයි හරි ආකාර ලෙස මනාව වටහා ගන් අවබෝධ ඥානයෙන් දැක්ක යුතුය. ඔය ආකාරයෙන් හරි ආකාර ලෙස අවබෝධ ඥානයෙන් දකින විට වායෝ ධාතුව කෙරෙහි කලකිරෙයි. වායෝ ධාතුව කෙරෙහි සිත නොඇලී යයි. ධාතු විභංග සුත්ත මජ්ඣිම නිකාය. සේය තාපි භික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසීවා ගාවින් විදිත්වා චාතුං මහාපතේ කිලසෝ පටිවිභජිත්වා නිසින්නෝ අස්ස. ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යතාටිතං යතා පනිහිතං ධාතුසෝ පච්චවෙක්කති. අත්ති ඉමස්මින් කායේ පඨවී ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති. පද අර්ථ. සේය තාපි යම් ආකාරයකින් භික්ඛවේ පින්වත් මහණෙනි දක්ඛෝ දක්ෂ වූ ගෝ ඝාතකෝ වා ගව ඝාතකයෙකු හෝ ගෝ ඝාතකන්තේ වාසීවා ගව ඝාතකයෙකුගේ ගෝලයෙක් හෝ ගාවින් ගව දෙනක වදිත්වා මරාදමා චාතුම් මහාපතේ සතර මහා සන්ධියක කිලසෝ පටිවිභජිත්වා කෑලි කෑලි වශයෙන් ඒ ගව මස බෙදා තබා නිසින්නෝ අස්ස සිටින්නේ වේද. ඒව මේව කෝ අන්න ඒ ආකාරයෙන්ම භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු සද්ධර්මය අවබෝධ කරනු කැමැති භික්ෂුව ඉම මේව කායං මේ කයම යතා ටිතං යම් ආකාරයකින් පවතීද යතා පනිහිතං යම් ආකාරයකින් පිහිටා තිබේද ධාතුසෝ මේ කය අරමුණු කොට මූලික ස්වභාවයන් වශයෙන් පච්ච වෙක්කති වෙන් වෙන් කොට නුවණින් විමසා බලයි. අත්ති ඉමස්මින් කායේ මේ කයෙහි ඇත්තේ පඨවි ධාතු පොළවට පස්වී යන ගොරෝසු ස්වභාවයන්ය. ආපෝ ධාතු දියවි යන වැగిරෙන ස්වභාවයන්ය. තේජෝ ධාතු සිසිල් වී යන උණුසුම් ස්වභාවයන්ය. වායෝ ධාතුති හමා යන වායු ස්වභාවයන්ය වශයෙනි. පද ගැලපීම. යම් ආකාරයකින් පින්වත් මහණෙනි දක්ෂ වූ ගව ඝාතකයෙක් හෝ ගව ඝාතකයාගේ ගෝලයෙක් හෝ ගව දෙනක මරා දමා සතරමන් සන්ධියක කෑලි කෑලි වශයෙන් ඒ ගව මස බෙදා තබා සිටින්නේ වේද? අන්න ඒ ආකාරයෙන්ම පින්වත් මහණෙනි සද්ධර්මය අවබෝධ කරගනු කැමති භික්ෂුව මේ කයම යම් ආකාරයකින් පවතීද යම් ආකාරයකින් පිහිටා තිබේද මේ කය අරමුණු කොට මූලික ස්වභාවයන් වශයෙන් වෙන්වෙන් කොට නුවණින් විමසා බලයි. මේ කයෙහි ඇත්තේ පොළවට පස් වී යන ගොරෝසු ස්වභාවයන්ය. දියවී යන වැగిරෙන ස්වභාවයන්ය. සිසිල් වී යන උණුසුම් ස්වභාවයන්ය. හමා යන වායු ස්වභාවයන්ය වශයෙනි. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ ඉති මේ ආකාරයෙන් අජ්ජත්තං වා කායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. බහිද්ධා වා කායේ අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. අජ්ජත් බහිද්ධා වා කායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම තමාගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. පද අර්ථ සමුදය ධම්මානුපස්සී වා සතර මහා ධාතුන් මුල් කොට මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. වය ධම්මානුපස්සී වා මේ කය ආහාර නිරෝධයෙන් අභාවයට යන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සී වා සතර මහා ධාතුන් මුල් කොට මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයද ආහාර නිරෝධයෙන් අභාවයට පත්වන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. පද ගැලපීම සතර මහා ධාතුන් මුල් කොට මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මේ කය ආහාර නිරෝධයෙන් අභාවයට යන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයද ආහාර නිරෝධයෙන් අභාවයට පත්වන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. අත්ති කායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්ථාය පතිස්සති මත්ථාය අනිස්සිතෝ ච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති ඒවම්පි කෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ අත්ති කායෝතිවා හේතුඵල ධර්මයක් වශයෙන් සතර මහා ධාතුන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ යැයි. 50. සද්ධර්මය අවබෝධ කරනු කැමැති ඒ ශ්‍රාවකයා හට සති සතර මහා ධාතුන් අරමුණු කොට මනාව යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තවදුරටත්. ඥාන මත්තාය අවබෝධඥානය දියුණු වීම පිණිසම පවතී. පතිස්සති මත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. අනිස්සිතෝච එබඳු තැනැත්තා සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි කිසිවක් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරනුගෙන විහෙරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කරනුගනි. ඒවම්පි කෝ මේ ආකාරයෙන්ද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව කායේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි සතර මහා ධාතුන් අරමුණු කොට කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම සද්ධර්මය අවබෝධ කරනු කැමති ඒ ශ්‍රාවකයා හට හේතුඵල ධර්මයක් වශයෙන් සතර මහා ධාතුන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ යැයි සතර මහා ධාතුන් අරමුණු කොට මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තවදුරටත් අවබෝධඥානය දියුණු වීම පිණිසම පවතී. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. එබඳු තැනැත්තා සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි කිසිවක් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන වාසය කරයි. ලෝකේහි කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන්ද භික්ෂුව සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි සතර මහා ධාතුන් අරමුණු කොට කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. ධාතු මනසිකාර පබ්බං නිට්ඨිතං ධාතු වශයෙන් සිහි කිරීමේ භාවනා කොටස නිවාවිය. නවසීවතිකය පුනච පරං භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සේය ශරීරං සීවතිකාය චට්ඨිතං ඒකාහමතං වා ද්විහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං සෝ ඉමමේව කායං උපසංහරති. අයම් පිකෝ කායෝ ඒවන් ධම්මෝ ඒවම් භාවී ඒ තං අනතීතෝති. පද අර්ථ පුනච පරං යලි වෙනත් භාවනාවක් කියමි. භික්ඛවේ පින්වත් මහණෙනි, භික්ඛු සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව, සෙය්‍යතාපි යම් ආකාරයකින් පස්සෙය්‍ය දකින්නේ වේද? ශරීරං මෘත ශරීරයක්, සීවති කාය අමු සොහොනෙහි, චඩ්ඩිතං අතහැර දමා ගිය, ඒකා හමතං වා මැරි එක් දවසක් ගියා ඌ හෝ, ද්වීහ මතං වා මැරි දෙදවසක් ගියා ඌ හෝ, තීහ මතං වා මැරි තුන් දවසක් ගියා ඌ හෝ, උද්ධුමාතකං ඉදිමී ගියා ඌ, විනීලකං ලේකුණු වීමෙන් නිල් වී ගියා ඌ, විපුබ්බකජාතං සරව හටගත්තා ඌ. සෝ ඒ භික්ෂුවද ඉම මේව කායං, තමාගේ මේ ශරීරය ගැනත් උපසංහරති, කරුණු ගලපා බලමින් භාවනා කරයි. අයම් පිකෝ කායෝ මේ ශරීරයත් වනාහි, ඒවං ධම්මෝ මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට පත්වන ධර්මතාවයකි. ඒවං භාවි මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට ඒකාන්තයෙන්ම පත්වන්නේම වේ. ඒ තං අනතීතෝති මලකුණකට අයිති වන ඉරණම වන මේ ස්වභාවය කිසිසේත් ඉක්මවා නැත්තේමය. පද ගැලපීම. පින්වත් මහණෙනි, යලි වෙනත් භාවනාවක් කියමි. සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව අමු සොහොනෙහි අත්හැර දමා ගිය, මැරි එක් දවසක් ගියා ඌ හෝ, මැරි දෙදවසක් ගියා ඌ හෝ, මැරි තුන් දවසක් ගියා ඌ හෝ, කුණු වීම පිණිස ඉදිමී ගියා ඌ, ලේකුණු වීමෙන් නිල් වී ගියා ඌ, සරව හටගත්තා ඌ, මෘත ශරීරයක් යම් ආකාරයකින් දකින්නේ වේද? ඒ භික්ෂුවද තමාගේ මේ ශරීරය ගැනත් කරුණු ගලපා බලමින් භාවනා කරයි. මේ ශරීරයත් වනාහි මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට පත්වන ධර්මතාවයකි. මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට ඒකාන්තයෙන් පත්වන්නේම වේ. මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවය කිසිසේත් ඉක්මවා නැත්තේමය. විස්තර. ආකාර නමයකින් විස්තර වන නවසීවතිකය හෙවත් අමුසොහුනෙහි අත්හැර දමන ලද මුත දේහයකට අත්වන ඉරණම ගැන නුවණින් විමසමින් තම සිරුරහා ගලපා බැලීම අසුබ භාවනාවේම කොටසක් වශයෙන් සැලකිය හැකිය. බුද්ධ කාලීන භික්ෂූන් වහන්සේලා තම සන්තානයේ පැවති කාමරාගය දුරුකර ගැනීම පිණිස භාවනාව සඳහා නිරන්තරයෙන් අමුසොහොන් කරා වැඩිය බව ධර්ම විනයෙහි සඳහන් වේ. උන්වහන්සේලා මෙසේ කුණු වී පොළවට පස් වී යන මෘත ශරීර ගැන අවබෝධ ඥානය තුලින් ගලපා බලමින් ඊටාම සාර්ථක ලෙස භව බන්ධන සිඳහලසේක. එහෙයින් සංසාර දුකින් අත් මිදෙනු කැමති ශ්‍රාවකයා දුක අවබෝධ කර ගැනීමේදී දුක හදන වස්තුව වශයෙන් දකින්නේ රාග, ద్వේෂ, මෝහ ආදී ක්ලේශයන්ය. වස්තුකාම ක්ලේශකාමාදිය කෙරෙහි පවතින රාගය හරියාකාර ලෙස හඳුනා ගැනීම ඉතා වැදගත්ය. ප්‍රශ්නය හඳුනානුගෙන සොයන පිළිතුරු කිසිවක් සාර්ථක පිළිතුරු නොවේ. ප්‍රශ්නය හඳුනාගත් විට ඒ සඳහා සාර්ථක පිළිතුරු සපයා ගැනීමට පුළුවන්. දුකත් දුකට හේතුවත් සද්ධර්මය තුලින් හරියාකාර ලෙස තේරුම් ගත් තැනැත්තාට එම හේතුව නැති කිරීමෙන් දුක නැති කර ගැනීම පිණිස ආර්ය මාර්ගයේහි ගමන් කළ හැකිය. මේ සඳහා අසුභ සංඥාව දියුණු කර ගැනීම පිණිස නව සීවතිකය වැඩිම ඉතාම ප්‍රයෝජනවත්ය. ඉති අච්චත්තං වාකායේ කායානුපස්සී විහෙරති. බහිද්දා වාකායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්දා වාකායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ ඉති මේ ආකාරයෙන් අජ්ජත්තං වාකායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. බහිද්දා වාකායේ අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. අජ්ජත් බහිද්දා වාකායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම තමාගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. පද අර්ථ සමුදය ධම්මානුපස්සීවා සතර මහා ධාතුන් මුල් කොට ගත් මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නා ආකාරයද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. වය ධම්මානුපස්සීවා මේ ශරීරයම ආහාර නිරෝධයෙන් අභාවයට පත්වීමෙන් නිල් වී ඉදිමී සරව වැගිරි නැසී වෙනසී යන ආකාරයත් අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සීවා සතර මහා ධාතුන් මුල් කොට මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නා ආකාරයද මේ ශරීරයම ආහාර නිරෝධයෙන් අභාවයට පත්වීමෙන් ඉදිමි නිල්වි සරව වැගිරි නැසි වෙනසී යන ආකාරයත් අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. පද ගැලපීම සතර මහා ධාතුන් මුල් කොට මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නා ආකාරයද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මේ ශරීරයම ආහාර නිරෝධයෙන් අභාවයට පත්වීමෙන් ඉදිමි, නිල්වි, සරව වැගිරි, නැසී වෙනසී යන ආකාරයන් අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. සතර මහා ධාතුන් මුල් කොට මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයේද අභාවයට පත්ව ඉදිමි, නිල්වි, සරව වැගිරි, නැසී වෙනසී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහරති. නචකින්චි ලෝකේ උපාදීයති. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. පද අර්ථ අත්ති කායෝතිවා හේතුඵල ධර්මයක් වශයෙන් සතර මහා ධාතුන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ යයි. පනස්ස සත්ධර්මය අවබෝධ කරනු කැමති ඒ ශ්‍රාවකයා හට සති ඉදිමි, නිල්වි, සරව හටගත් මෘත ශරීරය අරමුණු කොට මනාව යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති බලවත් පිහිටියේ වෙයි. යාව දේව එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත්. ඥානමත්තාය අවබෝධඥානය දියුණු වීම පිණිසම පවති. පතිස්සති මත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවති. අනිස්සිතෝච එබදු තැනැත්තා ඉදිමි, නිල්වි, සරව වැගිරි, වෙනසී යන මෘත ශරීරය තම කය හා ගලපා මේ කයෙහි කිසිවක් මමය, මාගේය, මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන විහෙරති, වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. ඒ වම්පිකෝ මේ ආකාරයෙන්ද භික්ඛවේ පින්වත් මහණෙනි, භික්ඛු භික්ෂුව කායේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි මෘත ශරීරයක් ඉදිමි, නිල්වි, සරව වැගිරීම අරමුණු කොට කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති, වාසය කරයි. පද ගැලපීම සද්ධර්මය අවබෝධ කරනු කැමැති ඒ ශ්‍රාවකයා හට හේතුඵල ධර්මයක් වශයෙන් සතර මහා ධාතුන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ යැයි ඉදිමි, නිල්වි, සරව වැගිරෙන මෘත ශරීරය අරමුණු කොට මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් අවබෝධඥානීය දියුණු වීම පිණිසම පවති. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවති. එබඳු තැනැත්තා ඉදිමි, නිල්වි, සරව වැගිරි යන මෘත ශරීරය හා ගලපා මේ කයෙහි කිසිවක් මමය, මාගේය, මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන වාසය කරයි. ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන්ද භික්ෂුව සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි මෘත ශරීරයක් ඉදිමී නිල් වී සැරව වැගිරීම අරමුණු කොට කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. පඨමං සීවතිකං පළමුවැනි අමු සොහොනේ මල සිරුර ගැන භාවනා කොටස නිමා විය.